ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතුන්නං අරිය සත්‍යං යථා භූතං අදස්සන සංසිතං දීඝ මන්දානං තාසුතස්සේව ජාතිසු තානි තානි දිතානි භවනෙත්ති සමුහත උච්චින්නම් මූලං දුක්ඛංස නත්ථි දානි පුනබ්බවෝති. අතිගරු පූජනීය ස්වාමිපාදෝත්තමයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සුමලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ සරුවක් රාජෝත්තමයන් වහන්සේ වදාළ කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තමං කියා සඳහන් වෙන මහා මංගල ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීමටයි අපි දෙපක්ෂයේ සූදානම් වන්නේ. සතියක් පුරාම බෝධි පූජා, ධර්ම දේශනා ආදී ප්‍රතිපත්ති පින්කම් රැසක් සිද්ධ කරගෙන එන්නේ අපවත් වේවදාල පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේගේ වර්ෂ පහක් කිරීමේ නිමිත්තෙන් කරන ප්‍රාප්තදානමය පින්කමේ උදෙසයි. එනිසා අපි සමන්ත චක්කවාලේසු කියා දෙවියන්ට ආරාධනා කළාසේම පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේද මේ ධර්ම දේශනාවට සවන් දෙත්වා කියා ආරාධනා කරමු. මාතෘකාකල ධාතා දෙක දීඝනිකායේ මහාවග්ගයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ කයක් ගාථා දෙකක් ධර්මදේශනාවේ ධර්මශ්‍රවණේ ආනිසංස කතනේ සඳහා වෙලාවක් මම ගන්නෙ නැහැ. කාලේ කුත්‍යය ඇති බැවින් මේ මාතෘකා කළ දේශනයෙහි සාරවත් කොටස ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. දීර්ඝ කාලයක් ධර්මශ්‍රවණේ කරමින් පළපුරුදු වූ බණ පිරිසක් බැවින් මේ මොහොතේදී භාවනාවකට, සමාධියකට, ධ්‍යානයකට සමාපත්තිකරගෙන මේ ධර්මයට සවන් දෙත්වා කියලා අපි ආරාධනා කරන අතර මේ ජනිත වන ආනිසංස ධර්ම බලයෙන් අප දෙපක්ෂයටම ධ්‍යාන, සමාධි, සමාපත්ති, අභිඥා, විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සතෝ පතෝ බෝධියෙන් ගාම්මීර චතුරාරි සත්‍ය බෝධියෙන් සිද්ධ වෙන සාන්ත අමා මහ නිවන් සෝ පිණිස වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනි. චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අදස්සන සතරක් වූ ආර්ය සත්‍ය ධර්මයන් තත්වාකාරයෙන් නොදැකීම හේතුවෙන් සංසිතන් දීගමද්දානන් තාසු තාසේව ජාතිසු ප්‍රමාණාතික්‍රාන්ත දීර්ඝ සංසාරයේ ඒ ඒ ජාතීන්හි උත්පත්ති මරණ වශයෙන් අවිද්දෙමි අවිද්දෙමි තානි ඒතානි දිත්තානි ඒ මේ සතරක් වූ ආරි සත්‍ය ධර්මයෝ දක්නා ලද බවනේති සමෝහතා භවයෙන් භවයට මේ ස්කන්ධ පංචකය ගෙනියන බවනේති නම් වූ තෘෂ්ණාව නසන ලදී උච්චින්නම් මූලන් දුක්ඛස්ස දුක්ඛයාගේ මුල උදුරා දමන ලදී නත්තිදානි පුනබ්භවෝ මින්මත්තේ පුනර්භවයක් නැත්තේ යකිනිකයි ධාතා දෙකේ කෙටි තේරු මහා පරිනිර්වාණ සූත්‍රය අති දීර්ඝ සූත්‍රයක් බණවර 6කට වැඩි ප්‍රමාණයක් මේ මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් තිබෙනවා මේ සිතා වැඩගත් බුද්ධ චරිතයක් එවැගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙපාක්ෂයටම ගතමන උපදේශ රාශියක් සම්පින්දණය වූ සූත්‍ර දේශනාවක් මහා පරිනිර්වාණ සූත්‍රය විශේෂයෙන්ම ගුණානුස්මරණ පින්කමක් බැවින් මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දහම් කල ඉදිරිපත් කිරීම කාලෝචිත වෙනවා කියලා මා විශ්වාස කරනවා මේ ධාතා දෙක දේශනා කොට අදාළේ කෝටි ග්‍රාම කියන ස්ථානයේදී එතකොට ඒ මහා පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භයේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45 කිරෙන්ද තියෙන කාලයේදී සදලානෝර ජිජ්ජකෝට පර්වතයේ වැඩ සිටියා මේ අතරත සදලානෝර අගරජ වෙන අජාසත් රජතුමා සුනීද වස්සකාර මගධ මහාමාත්‍යන් දෙදෙනාගේ උපදේශ ඇතිව විශාලා මහනෝර ආක්‍රමණය කරන්න උපාය සලසමින් සූදානම් වෙමින් සිටියා. ඒ කාලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සියල්ල විමසලා කරන සිරිත රජදරුවන්ගේ පැවතුණා. මේ රජතුමා සුනීද වස්සකාර මගධ මහාමාත්‍යන් දෙන්නට කිව්වා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න මගේ නමින් වඳින්න මේ සමේ විශාලා මහනුවර ආක්‍රමණය කරන්න මා බලාපොරොත්තු වෙනවා ඒක හරියනවද නැද්ද කියන එකත් අහන්න උනාස දේශනා කරන වචනේ මට හරියට දැනගෙන ඉන්න. ඉතින් මේ සුනේද බ්‍රාහ්මණතුමා ගියා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත. තමන්ගේ චාරිත්‍රානුකූලව සතුරු සාමයේ කතා කොට එකත් පසක වාදී රජතුමාගේ පණිවිඩය කිව්වා. බුදුරජාණන් වහන්සේ සුනේද බ්‍රාහ්මණතුමාට මගධ මහාමාත්‍යාට කෙලින් පිළිතුර නොදී ආනන්ද ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ආනන්දය මේ විශාල මහනුවර රජදරුව 7700 දෙනෙක් ඉන්නවා මාණ්ඩලික රාජ්‍යයක් ඒ කාලේ ජම්බුද්දීපයේ තිබුණු ඉතාමත්ම ශස්ත්‍රීය රාජ්‍ය ඇත්ත ඒ ලිච්ඡවි රජදරුවන්ට මා අපරිහානීය ධර්ම 7ක් දේශනා කළ තියෙනවා ඒ අපරිහානීය ධර්ම 7 මේ ලිච්ඡවි රජදරුවෝ පිහිටා සිටිනවාද ආනන්දේනි කියලා අසාසිකය එකක් ගන්න ඇසුවා ලිච්ඡවි රජදරුවෝ නිතර නිතර රාජ සභාවට එක්වාසු වෙනවාද එකක් සමගියෙන් එකතු වෙනවාද සමගියෙන් නැගේ හිතේ යනවාද සමගියෙන් රාජකාරී කටයුතු යෙදෙනවාද මේ දෙවෙනි කාරණය වැඩිහිටි ලිච්ඡවි රජදරුවන් ගැන ගෞරව සම්ප්‍රයුක්තව සුවත කීකරුව ඔවුන්ගේ උපදේශයන් අනුගමනය කරනවාද තුන්වෙනි කාරණය එවාගෙම ඒ රටේ කුල ස්ත්‍රීන් කුල කුමරියන් බලහත්කාරයෙන් කොළඹවා නොගන්නවද මේක පස්වෙනි කාරණය. එවැගේම තුන්වෙනි කාරණේ වශයෙන් සත්‍ය හේතුව තිබුණා ඒ විශාලා මහනුවර රාජ නීති නොපැනවු දෙයක් නොපනවනවද පැනවු දේ මනාව රකින්නවද. එවැගේම මේ විශාලා මහනුවරට එන යන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට නිසිසේ ගෞරව සම්ප්‍රයුක්තව සලකනවද? තරණ කාලයේ පටන් විශාලා මහනුවර පූජන ස්ථානයන්ට දනොත් ඒ පූජා සත්කාර ගෞරව සම්මාන පවත්වනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ ස්වාමීනි, මේ අපරිහානීය ධර්ම හතම දැනටත් ලිසී රජදරුවන්ගේ රජදරුවන්ගෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඔවුන් කෙරෙහි මේ ගුණාංග හත පිහිටා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අදාළ ආනන්දය, මේ ලිත්සේ රජදරුවෝ මේ කියන අපරිහානීය ධර්ම හත හරියට පිහිටා සිටින තුරු කිසිම රජ කෙනෙකුට ඔවුන් ආක්‍රමණය කළ නොහැකි වෙනවා. හැබැයි මිත්‍ර භේදය නිසා, එවාගෙන පෙළඹවීම නිසා පුළුවන් වෙනවා. මේ කතාව හරියට සුනීද බ්‍රාහ්මණතුමා, මගධ මහා මාතෘතුමා හිතේ දරාගෙන, ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් නෙමෙයි එකතු සමන්වාගත හිටියත් ඒ රාජ්‍ය ආක්‍රමණය කළ නොහැකි වෙනවා. මිත්‍ර දේදෙන් හා උපලාපනය කළ යුතු වෙනවා. ස්වාමීන් ඒක අපි දැනගන්නම් කියලා හිතත් ගියා. රජතුමාට මේ කාරණය පැහැදිලි කර දුන්නා. ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණ භික්ෂු සංඝයා වහන්සේටත් අපරිහානීය ධර්ම 41ක් දේශනා කරන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළ ආනන්දය, මේ මුළුමා රජගහනුවර අවත තියෙන සීලම සේනාසන වෙත පණිවිඩයක් දීලා මහා සංඝයාමේ උපස්ථාන ශාලාවට, ගිජ්ජකෝට පාරවති උපස්ථාන ශාලාවට එක්කාසු කරන්න. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒවා ඉතාම දක්ෂ ලෙස පුළුවන්. උදාසේ රහතන් වහන්සේලාගේ සහයෝගයෙන් සෙනෙකල ඒ සීලම පණිවිඩ මුළුමහත් රජගහනුවර සමීප සෙනසුන් වෙත යවුවා. මහා සංඝයා ස්වල්ප වේලාවකින් රැස් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ උපස්ථාන ශාලාවට වැඩම කරවලා අනාගතය බලා අවුරුදු 5000ක් බුදුසසුන ආරක්ෂා කළ යුතු බැවින් අනාගතය බලා අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. මානිනි, මගේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා යාවකීවන්ත මේ භික්ෂුවේ භික්ඛු අභින්නං සංනිපාතා භවිස්සන්ති, අභින්නං සංනිපතිස්සන්ති, සංනිපාත බහුලා විහරිස්සන්ති, උද්ධියේව භික්ඛවේ භික්ඛූනම් පාටි සංසානෝ පරිහානි. මගේ සංඝයා නිතර නිතර නිතර එක්කාසු වෙනවා නම්, එතුම් බහුලව පවත්වනවා නම්, සංඝයාගේ ශාසනයේ වෘද්ධියම සිදුවෙනවා පිරිහීමක් වන්නේ නැහැ. මේ පළමුවෙන්යි. මගේ සංඝයා මේ භික්ෂූන් වහන්සේලා සමගිව නිතර රැස් වෙනවා නම්, සමගිව නැගී සිටිනවා නම්, සමගිව සංඝ කරණීය කරනවා නම් සංඝයාගේ දියුණුවක්මයි. මා නොපැනව ශික්ෂාපද නොපනවනවා නම්, තැනෙව ශික්ෂාපද නොබිඳනවා නම්, තැනෙව ශික්ෂාපද ඒ අයුරින්ම ආරක්ෂා කරනවා නම් භික්ෂූන් වහන්සේලාගේ වෘද්ධියම දියුණුවම සිද්ධ වෙනවා. චිරරාත්‍රාපුණ්‍ය සංඝ පිතෘන් වහන්සේලාට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරනවා නම්, උදාසේලාට අවනතව සවන් දීගෙන කීකරුව කටයුතු කරනවා නම් භික්ෂු සංඝයා වහන්සේගේ ජීවණුම සිද්ධ වෙනවා පිරීමක් වන්නේ නැහැ. එවාගෙම පුනර්භවයගෙන දෙන නැවත නැවත සසර දික් වෙන මේ ආමිෂ තෘෂ්ණාව, සේනාසන ගැන, සිව්පසය ගැන, දායක කාරකාදීන් ගැන ඇලීමෙන් යුතු පුනර්භවයගෙන දෙන තෘෂ්ණාව අත්තර දාලා වාසය කරනවා නම්, ඊට වසඟ නොවනවා නම්, ඒක භික්ෂු සංඝයා වහන්සේගේ ජීවණුවේ දරතුවක්. එවාගෙම යම්තාක් භික්ෂූන් වහන්සේලා තම වැඩේ ඉන්නේ සෙනසුනට එනවා යනවා නම්, උන්වහන්සේලාට නිසිසේ කරුණාවෙන්, මෛත්‍රියෙන් ආගන්තුක සත්කාර මැනවින් සිද්ධ කරනවා නම්, එතෙක් භික්ෂූන් වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. එවාගෙම ආරණ්‍ය සේනාසන ගැන සාපේක්ෂකව බලාපොරොත්තුෙන් ආරණ්‍ය වාසය ගැන සිත් නමාගෙන වාසය කරනවා නම්, එතෙක් භික්ෂූන් වහන්සේලාට පිරිහීමක් වන්නේ නැහැ, දියුණුවක් වෙනවා. මේ කරුණ හතක් පළමුවෙන් සප්ත අපරිහානීය ධර්මයට දේශනා කළා. භික්ෂූන් වහන්සේලා කර්මාරාම නොයනවා නම්, ඒ කියන්නේ වැඩවල මේදී වාසය නොකරනවා නම්, බස්සාරාම නොයනවා නම්, කතා කර කරම කාලේ නොගෙනවා නම්, නිද්දාරාමතාව හෙවත් නිතර නිදාගැනීම බහුල නොකරනවා නම්, සංගනිකාරාම නිතරම පිරිස එක්කාසේලා අල්ලාප සල්ලාප කතාවෙන් කාලේ නොගෙවනවා නම්, පාප මිත්‍රයන් ආශ්‍රය නොකරනවා නම්, එවාගෙම පාපිච්ච කියන මේ නාම පිට්ඨාවන් අත්තරදා වාසය කරනවා නම් එසේම ස්වල්ප වූ අධිගම ලාභයකින් නවතින්නේ නැතු ඉදිරියට බණ භාවනා වඩනවා නම් මේ කාරණා හතක් භික්ෂු සංඝයා වහන්සේගේ ජීුණුවට හේතු වෙනවා අපරිහානීය ධර්ම හතක් වෙනවා. එවාගෙම තවත් කරුණු හතක් භික්ෂුන් වහන්සේලා යම්තා සද්ධා සම්පන්නව තුනුරුවන් අදාමයෙන් වාසය කරනවා නම් පාපේත ලැජ්ජාවෙන් හිරිගුණේ පුරුදු කරනවා නම් පාපේත භයෙන් පොත්තාපේ පුරුදු කරනවා නම් එවාගෙම බාහසත භාවයේ පුරුදු කරනවා නම් ආරබ්ධ වීරිය කියන උතුම් වීරිය වැඩි දියුණු කර ගන්නවා නම් උපත්ිත සතිතාව කියන සිහිය වැඩි දියුණු කරනවා නම් ප්‍රඥාව කියන විදර්ශනා ඥාන වඩනවා නම් මේ කාරණා හත වැඩිමනොත් භික්ෂු සංඝයා වහන්සේගේ අභිවෘද්ධිය සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. දැන් කවුරු විශේෂයි. එවාගෙම යන්තා භික්ෂුන් වහන්සේලා සති සම්බොජ්ජංගේ වඩනවන ධම්මයේ විරිය තීති පස්සාදී සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංගහත වඩනවන එතෙක් විශ්ව සංඝයා වහන්සේගේ දියුණුවම සිද්ධ වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියලා අපරිහානි ධර්ම හතක් එතනවා දාලා. එවාගෙම භික්ෂුන් වහන්සේලා යන්තා අනිත්‍යවන අනත් සංඥා වඩනවන අසුභ සංඥා වඩනවන ආදීනව සංඥාවක් වඩනවන ප්‍රාණ සංඥාව හා විරාග සංඥා නිරෝධ සංඥා කියන මේ භාවනා සමතන් හත වඩනවා නම් ඒතා භික්ෂූන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරීමක් වන්නේ නැහැ. දැන් කරුණු 35යි. එවැගේම යම්තා භික්ෂූන් වහන්සේලා එලිපිටත් ඇතිතනත් නැතිතනත් සබ්‍රාහ්මචාරීන් වෙත මෛත්‍රී කාය කර්මයෙන් උවටන් වෙනව කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඇතිතනක් නැතිතනක් මෛත්‍රී වචනයෙන් උපකාර වෙනවා නම් ඇතිතනක් නැතිතනක් මෛත්‍රී සිතින් භාවනා මෛත්‍රී වඩනවා නම් සමාත් ලැබෙන යටත්පිරිසෙන් පාත්‍ර පරියාපන්න දෙයින් හරි සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට බෙදා හදා වළඳනවා නම් අකල්න අච්චිද්‍ර අසබල අකල්මාස බුද්ධිෂ්ඨ විඤ්ඤුප්පසත් අපරාමත්ත සමාධි සංවත්තනක තියෙන මේ විදිහේ උතුම් සීලයෙන් සමානව වාසය කරනවා නම් එවාගෙම උද්‍යාවියේ ඥානයේ හව සම්මා දිට්ඨියෙන් සමානෝ වාසය කරනවා නම් මේ කාරණා හය නිසාද වික්ෂ සංඝයා වහන්සේගේ දියුණුව සිද්ධ වෙනවා පිළිහිමක් වන්නේ නැහැ කියලා අපරිහානීය ධර්ම හයක් එතන දේශනා කළා සියල්ල 41යි. මේ කාරණා 41 දේශනා කළ තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දේ මත යන්නට ඕනේ අම්බලාත්තික උයනට. එහෙමයි ස්වාමීනි කි ලම්බලත්ති කුයිනක වැඩියා. එතන රාජාගාර කියන රජදරුවන් විවේක ගන්න ශාලාවක් තියෙනවා. මෙතන වැඩේ කියලා. මෙතන වැඩේ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට සීලයයි සමාධියයි ප්‍රඥාවයි විමුක්තියයි කියන හතර ගැන විශේෂ අනුශාසනා පැවැත්තුවා. ඊ අනතුරුව දේශනා කළ ආනන්දය මත වඳින්නට ඕනේ නාලන්දාවට. මේ වඳින ගමන් මඟ නාලන්දාව කියන්නේ සාරියුත් මහ රහතන් වහන්සේ ගුපන් ගමනේ නාලන්දාවට වැඩම කරවලා එහි බුදුරජාණන් වහන්සේ විවේකී වැඩි ඉන්න අවස්ථාවක සාරියුත් මහ රහතන් වහන්සේ සමීපයට පැමිණ ගෞරව සම්ප්‍රයුක්ත වැඳලා කිව්වා ස්වාමීනි අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් භාග්‍යතුන් වහන්සේට සමාන ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ශ්‍රමණක් බ්‍රාහ්මණාදීන් අතර කවදාකවත්ම නැහැ ස්වාමීනි ඒ ගැන මාති සෙයින්ම මගේ ප්‍රසාදය පළ කරනවා කිව්වා. අසවදාලා සාරිපුත්‍රය මේක සිංහනාදයක් නේ. මේ සිංහනාදයේ පැවැත්මේ කවර අරමුණක් නිසාද? ස්වාමීනි යම්කිසි නගරයක ප්‍රාකාරයක් තියෙනවා. මේ ප්‍රාකාරයේ බලලෙකුටවත් ඇතුල් වෙන්න බැරි තරම් නොයෙකුත් තරම් සුරක්ෂිතව තියෙනවා. දිනේ දක්ෂ නැනවත් දොරටු පාලේ කල්පනා කරනවා මේ නගරයේ මේ දොරටුවෙන් අර කිසිම තැනකින් සතුටට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ යන්නේ නම් මේ දොරටුවෙන්ම යා යුතු වෙනවා කියලා නගරයේ සුරක්ෂිතභාවයේ අනුව එතුමා හිතනවා මේ දොරටුවෙන් තමයි සියල්ලෝම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. ඒ වගේ ස්වාමීනි මම තේරුම් ගත්තා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨාන වඩා සත්බොධංග වඩා ලෝතුරා සම්මා සම්බුදු වුණා. අතීතයේ වැඩිහිටියේ සීළු සත්ව සරුවක්යන් වහන්සේලා චේතසෝ උපක්‍රේෂ නම් වූ පංච නීවරණ යටපත් කොට සතර සතිපට්ඨානයන් මනාව දිනු කොට සත්ත බොද්ධංග ධර්මයන් වඩා ලෝතර බුදුබාටපත් වුණා. අනාගතෙත් මේ විදිහයි. එනිසා ස්වාමීනි, ඒ අතීත අනාගත ලෝතර බුදුවරයන් වහන්සේලාගේ සිත චේතෝපරිඥානින් මම දැකලා නෙමෙයි, මෙන්න මේ අන්වය අනුව මම තේරුම් ගත්තා. අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් අග්‍ර වූ ශාස්ත්‍රවරයෙ මේ ලෝකේ කොතනකවත් නැහැ කියන එක මා හදපත්ෙන් පිළිගත්තා කියන එක පහදා දුන්න. බුදුරජාණන් වහන්සේ එතෙන්දීද මහා සංඝරත්නයට සීල සමාධි ප්‍රඥා ගුණ සම්බන්ධවම විශේෂ ධර්ම දේශනා පවත්වලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, ආනන්දය මට යාගන්නට ඕනේ පාතලේ ග්‍රාමයේ. පාතලේ ග්‍රාමයට යන්නට ඕනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් මහා සංඝයාත් පිටත්ව පාතලේ ග්‍රාමයට වැඩි. ඒ පාතලේ ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේට පාතලේ ග්‍රාමයේ වාසී බෞද්ධයෝ නැවතුම් පොලක් හැටියට සලසා දුන්නේ සංඝාගාර ශාලා. ඒ වෙනකොට මේ සුනීද වස්සකාර මගධ මහා මාත්‍යන් දෙන්න මේ පළලොක් නුවර නිර්මාණය කරන කාලයේ පළමුවෙන්ම නගර ශාලාව නිමාවට පමුණුවා තිබුණා. ඉතින් විශාල සෙනඟක් එක්කාසෝනා රාත්‍රී ධර්ම ශ්‍රවණේත ඒ දවසේදී ඒ විශාල ගිහි පිරිසට දුස්සීල භාවයේ සහ සීලවන්ත භාවයේ ආදීනව ආනිසංස දේශනා කළා. ගෘහපතිවරුනි, සීලයක් නැති පුද්ගලයාට ආදීනව පහක් ලැබෙනවා. එකක් තමයි ඇස් පන අපට ධනෙ පිරිනව. දෙවැන්න තමයි අප කීර්තිය වැඩෙනවා. තුන්වැන්න තමයි යම්කිසි පිරිසකට යාමේදී විශාරදව යා නොහැකි වෙනවා. මංකු භූතල මූල අතුල්වාගෙන දුර්මුඛෝ යා යුතු වෙනවා පිරිසකට යනකොට. එවගේම සීලයක් නැති පුද්ගලයා මරණාසන්න මොහොතේදී සිය මුලාවට පත් වෙනවා. මරණින් මතු අපාගාමී වෙනවා. ගෘහපතිවරුනි, සීලයක් නොරකින්නෙකුට මේ ආදී ලැබෙනවා. එවගේම සීල සම්පන්නයාට ආනිසංස පහක් ලැබෙනවා. පළමුවෙන්නේ සීල සම්පන්නයා අප්‍රමාදව තමන්ගේ දිනචරියාවේ කටයුතු කරන බැවින් ධනයෙන් දාන්නේ යසයිස්වාරියෙන් වැඩෙනවා. ඒ පළමුවෙනි ආනිසංස සීලවන්තයාට යහපත් කල්යාණ කීර්ති භාවයමුළු ලෝකෙ පැතිරෙනවා. දෙව්ලෝ බමලෝ දක්වා පවා සීලවන්තයාගේ සීල් ගුණය ගැන ගුණ වර්ණනා පැතිරෙනවා. සීලවන්තයා කවර හෝ පිරිසකට, රජ පිරිසකට, බ්‍රාහ්මණ පිරිසක, ශ්‍රමණ පිරිසකට කොතැනට ගියත් විසරදව, නිර්භයව, ඉරුජුව සිට සහභාගී වෙනවා. සීලවන්තයා මරණාසන්න මොහොතේදී මනා සිහිනුවණින් යුක්ත වෙනවා. සීලවන්තයා මරණින් මත්තේ නිදාපිබිදාත්මේ සුගති ලෝකයේ උත්පත්ති ලැබනවා. මේ විදිහට සීලයේ ආනිසංස පාදේශනා කළා. ඉතින් රාත්‍රියේ බොහෝ වෙලාවක් මේ සීලය පිළිබඳව දේශනා කළ තථාගතයන් වහන්සේ පිරිස පිටත් කළාට පස්සේ තමන් වහන්සේට නියමිත කාමරයට වැඩම කොට සමාපත්තියට සමවැදුණා. සමාපත්තියෙන් නැගී සිටි වෙලාවේ දිවසට තෙමී ගියා. මේ පාටලිපුත්‍ර නගරයේ වස්තු පරිග්‍රහණය කරන දෙවියන්, ඒ කියන්නේ දිවසට තෙමී ගියා සෞතිසාරසි දෙවි දේවතාවෝ මේ පාටලිපුත්‍ර නගරයේ ආශය භූමියෙන් කරගන්නවා. මහේසාක්‍ය මහේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන මහේසාක්‍ය මහේසාක්‍ය රජමැතිමැති ආදීන්ට හිත් නැමෙනවා. ගොඩනැගිලි ගොඩනඟා ගන්න. මධ්‍යම දෙවියන් වස්තු පරිග්‍රහණය කරන කෙලින් මධ්‍යම රජ මැතිමැති ආදීන්ට නියස් මවා ගන්නට නියස් ගොඩනඟා ගන්න හිත නැමෙනවා. ඕමක නැත්නම් අල්පේසාක්‍ය දෙවියන් වස්තු පරිග්‍රහණය කරන ඉද්දී මේ වගේම තුන්වෙනි පන්තියේ මිනිස්යාන්ට නියස් ගොඩනඟා ගන්න හිත පහළ වෙනවා. ඉතින් පසුදා උදේ පාන්දර ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය, මම ඊයේ රාත්‍රියේ දිවසින් දැක්කා මේ පාටලිපුත්‍ර නගරයේ ආහසේ ඉඩම්යෙන් කරගන්නවා දෙවි දේවතාවෝ. ඊයර විස්තරය සියල්ල පහදා දුන්නා. ඉතින් පසුදා උදේ පාන්දරම සුනීද වස්සකාර මගධ මහා මාත්‍යයන් දෙන්නේ ඇවිත් දානිත ආරාධනා කළා. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ඒ දෙදෙනා ඉතා ගෞරවයෙන් දාන වස්තු පරිත්‍යාගය කළා රජතුමා වෙනුවෙන්. දන් වළඳලා අවසානයේදී ධාතා තුනකින් ධර්ම දේශනාවක් වදාළා. යස්මින් ප්‍රදේශේ කප්පේතේ වාසම්පන්විත ජාතිකෝ සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ. යම් ප්‍රදේශක නනවත් මිනිසෙක් වාසය කරනවා නම් එහිදී සිල්වත් සසන් බඹසර ඇතිරින උතුමන්ට දානයක් දෙනවා නම් යාතත් දේවතාසුන් තාසන් දක්කින මාදිස තාපෝජිතා පූජයන්තේ මානිතා මානයන්තින. එහි අධිගෘහිත දෙවියන්ද පින් පැමිණවීම ඒ දෙවියන්ගේ කරුණාව මෛත්‍රිය දයාව අනුකම්පාව ලැබෙනවා. තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. එසේ දෙවියන්ගේ අනුකම්පාව නිසා ඖරස පුත්‍රයෙකුට අකගන්න දෙමව්පියන් වගේ ඒ පින් දෙන පින්නතුන්ව යහතින් ආරක්ෂා කර ගන්නව දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගැනීම හැමදාම දිනුවක් වෙනවා කියන එක පහදා දුන්නා. ඒ වගේම දඹදෙව බුද්ධ ශාසනයේ තියෙනතුරු අගනුවර වන්නේ මේ පාටලී පුත්‍ර නගරයයි කියන එක පහදා දුන්නා. යන්දාසක මිත්‍ර දෙරණ මේ නගරයේ අහිමි වෙන්න පුළුවන්. එතෙක් මුළුමහත් ජම්බුද්දීපයේ වණිපතේ කියන වෙළඳ මධ්‍යස්ථානයක් හැටියට නැත්නම් අගනුවර හැටියට මේ පාටලිපුත්‍ර නගරේ පවතිනවා කියලා දේශනා කළා. එදා සුනීද වස්සකාර දෙන්නට අවශ්‍ය වුණා බුදුරජාණන් වහන්සේ පිටත්යේ වඩන දොරටුවට ගෞතම ద్వාරයේ නම් තබන්. ගංගා නංගංගෙන් එතරෙන තොටුපුවට ගෞතම තීර්ථය කියලා නම් තබන්න ඕන වුණා. ඒ විදිහටම නම් තැබුවා ගෞතම ద్వාරය ගෞතම තීර්ථය. ගංගානම් ගඟ පිරිලා ඉතිරිලා යනවා. බොහෝ දෙනා ගඟෙන් එතෙර එන්න උරුකාරි සූදානම් කරනවා. බුදුරජාණන් වහන්සේ අභිඥා බලයෙන් මහ සංඝ රුවනත් එක්ක සෙනෙහකින් එගොඩට වැඩියා. ගල්ලා ප්‍රීති වාක්‍යයක් එයා හිටියා. ලෝකවාසී ජනතාව එතෙර වෙන්න උරුකාරු ආදනවා. සසර දුකෙන් එතෙර වුණා උත්තමයන් වහන්සේලා නැවත මේවා උරුකාරු අවශ්‍ය වන්නේ නැහැ කියන කුණ වහන්සේ පහදා දුන්නා. ඊළඟට වැඩියේ පෝතික් ග්‍රාමයේ මාතෘකාතල දාතා දෙක ඇතුළු ධර්ම දේශනාව පෝතික් ග්‍රාමයේදී දේශනා කළා. පෝතික් ග්‍රාමයේදී උදාසේ පහදා වදාළේ ආරි සත්‍ය දේශනාවයි. සතන්නම් දික්කේ ආරිය සත්‍යනම් යථා භූතං අනනුභෝධ අපටි වේදා ඒවෙමෙදං දීගමද්දාන සංධාවිතං සංසරිතං මමංචේව තුම්මා කංචේ. මානෙ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන චතුරාරි සත්‍ය ධර්මයේ සත්වාකාරයෙන් අවබෝධ නොකිරීම නිසා මටත් ඔබ සැමටත් මේ දික්සසට ඇවිදින්න සිද්ධ වුණා. මාළෙනි අද ඒ චතුරාර්ය සත්‍ය දැකගත්තා. සසර ගමනට හේතුන තෘෂ්ණාව නැසුණා. නැවත පුනර්භවයක් නොවනසේ ශාන්ත නිර්වාණය අවබෝධ වුණා කියන කුණාසේ ඒ දේශනෙන් පහදා වදාළ. ඉංවලතුරු ආනන්ද ස්වාමීන් වහන්සේ අමතවදාළ ආනත් මට අද වඩින්නට ඕනේ විශාලා මහනුවර වඩිනවා කියලා වැඩි. මේ වඩින ගමනේදී අම්බපාලි වනයට වැඩියා. ඒ කාලේ අම්බපාලි වනය විවේකකාමී උතුමන් සුදුසුසේ විවේක ස්ථානයක් ලොකු අඹ වනයක්. ඉතින් මේ අම්බපාලි වනයේ වැඩ ඉඳගෙන භික්ෂු සංඝයා වහන්සේට ඉතා විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. මේ අතරත අම්බපාලයේ ගණිකාවට ආරංච වුණා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ තමන්ගේ උයනට වැඩියා කියලා. හොඳ යානාවලින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා බණ ටිකක් අහලා පසුදින දානිත ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ කිවසා වදා. එතුමි වැඳ නමස්කාර කොට පිටත් වුණාට පස්සේ ලිත්තේ රජදරුවා ආවා. මේ රජදරුවන් එනකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට නියම කළා, මහණෙනි සෞතුකාවේක දෙවියන් නොදත්තනම් මෙන්න මේ ලිත්ති රජදරුවන් වෙත බලන්නයි. නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, ශරීර වර්ණ, එවාගේම ඇඳුම් පැළඳුම් වර්ණ, යාන වාහන වර්ණවලින් දෝ පිරිසක් වාගේ එනවා යානාවල. මේ අතර අම්බපාලි මුණ ගැහිලා අම්බපාලි කිව්වා, ආරි පුත්‍රයනි, මම අද ලෝතුරා බුදුරජාණන් වහන්සේ දාන්ත ආරාධනා කළා මමන් ජයගත්තා. දෙතේ රාදරේ පුදුම වුණා. ඒ පිරිසන්ගෙන් බුදුරජාණන් වහන්සේගෙන් බණාලා පසුදින දානත ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ අදාළ දාන ආරාධනයක් බාරගෙන අවසానයි. අසුර සලක් දාලා කිව්වා අපේ අම්බපාලයට පෙරදුනා නේද කියලා. ඉතින් පසුදින උදෑසන අම්බපාලයේ ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රණීත දානවත්වයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා ඒ අම්බපාලයේ අඹවණේම පිටින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සංඝ සතු කොට පූජා කළා. බුදුරජාණන් වහන්සේ තෙන්දී සීල සමාධි ප්‍රඥා විමුක්ති ගැන වැඩිපුර ධර්ම දේශනා පැවැත්තුවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළ ආනන්දය අපි යන්නට ඕනේ නාදිකාවත. නාදිකාවත වඩින්නට ඕනේ. ඉතින් නාදිකාවත වැඩියා. ගින්දකාවසති කියන ගඩොලින් කළ ආවාසයක් තියෙන මෙතන තමයි නැවතුම් පොළ. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගින්දකාවසතේදී භික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනාවක් කළා. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ අසුවා ස්වාමීන් මේ නාදිකාවේ උපසාල කියන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. උන්වහන්සේගේ පුනර්භවය කුමක්ද? නන්දා කියන භික්ෂුණීන් වහන්සේ නමක් අපවත් වුණා. එවාගෙම සුදත්ත කියන උපාසක තුමෙක් සුජාතා කියන උපාසිකා තුමියක් අපවත් කළවිය කළා. ඒත්ගේ පුනර්භවය කොහොමද? එවාගෙම ස්වාමීන් මේ නාදිකාවේ කකුද කියන උපාසක තුමේ කාලිංග උපාසක තුමා නිකට උපාසකතුමා කටිස්සබ උපාසකතුමා එවාගෙම චිත්ත උපාසකතුමා සන්තුත් උපාසකතුමා භද්‍ර උපාසකතුමා සුභද්‍ර උපාසකතුමා මේ අතු කලුරේ කළා මේ අතු ප්‍රතිපත්ති පිරුවා ඒ අතංගේ පුනර්භාමි මොකද්ද බුදුරජාණන් වහන්සේ තෝ ලැබුණා සාල්ලකේන භික්ෂුන් වහන්සේ රහත් වෙලා පිරිණි වුණා නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා බඹලෝ උපන්නා සුදත්ත උපාසකතුමා සකදාගාමී වුණා සුජාතා උපාසිකා තුමිය සෝවාන් වුණා අනේ සීලම දෙනා අනාගාමීලා සුද්ධාවාසී උපන්නා ආනන්දය මේ විදිහට පරලෝ යන යන අය ගැන මගෙන් අහන්න ගියොත් ඒක කාලේ ජවා දැමීමක් නිස්සල දෙයක් මම දෙනවා කඩපතක් මෙන්න මේ කඩපත මනමින් තේරුම්ගෙන තම තමා අධිගම ලාභයන් මරණාසන්න මොහොතේදී ප්‍රසිද්ධව ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා. එනනවාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදේවත් හදපත්ලෙන් බුදුගුණ පිළිගැනීම. ධර්ම රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් හදපත්ලෙන් දහම් ගුණ පිළිගැනීම. සංඝ රත්නය ගැන අවිච්ඡ ප්‍රසාදේවත් සංඝ රත්නය ගැන හදපත්ලෙන් පිළිගැනීම. එවාගෙම ශික්ෂා ප්‍රතිපත්ති ගැන කියන්නේ ආරකාන්ත සීලය ගැන හදපත්ලෙන්ම පිහිටා සිටීම. ආනන්ද මෙන්න මේ කරුණු හතර යම් කෙසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදී කෙනෙකුට ස්ථීර වශයෙන් පිහිටනවන් නම් එතුමා මරණාසන්න මොහොතේදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සූවනක් පිරිසේ කාට නම ප්‍රසිද්ධව ප්‍රකාශ කිරීමට මම අනුමත කරනවා. අරිහත්ත්වයටපත් වුණා නම් එහෙමයි අනාගාමුණා නම් එහෙමයි සකදාගාමුණා නම් සෝවාන්ුණා නම් කිසිම වරදක් නැහැ මරණාසන්න මොහොතේදී මේ තමාගේ ප්‍රකාශනය කරලා ඒ තමාගේ නිවන අරමුණු කරගන්න මා අවසර දෙන්න. මේකට කියනවා ධර්මාදාස කියලා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය කියන මේ කාරණා හතර වැඩිපුර ධර්ම දේශනා වශයෙන් පැවැත්තුවා. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ ආනන්දය අපි වඩින්නේ දේලුව ගමට. මෙන්න 45 වෙනි වස්සාන කාල අවස්ථාව. දේලුව ගමට වැඩියා. දේලුව ගමේ තියෙනවා සෙනසුණක්. එතින් බුදුරජාණන් වහන්සේ සංඝයාත නියම කළා මහණෙනි මම මෙතන වත් එළඹෙනවා. මේ භික්ෂු පිරිසත් කැමැති කැමැති තැන්වල සුදුසු පරිද්දෙන් වත් එළඹෙන්නයි කියලා විධාන කරලා දේලුව ගාමේ වත් එළඹුණා. මේ තමයි 45 වෙනි අවුරුද්ද. හැබැයි මේ වස් එළඹුණා වගේම උන්වහන්සේට ආත්ම දරුණු ලෙස තප්තාපේසාර රෝගයක් ඇති වුණා. මේ දැම්පිරිනුවම් පායි කියන තරමට උස්සන්න රෝගයක් ඇති වුණා. සබ්දේ රජතුමත් ආවා උපස්ථාන කරන්න, කැපකරු කෙනෙක් හැටියට එතුමා උපස්ථාන කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට මානසික වශයෙන් විශාල වේදනාවක් ඇති වුණා. අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිවම් පාවිදෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අද පිළිවම් පෑම වටින්නේ නැහැ. භික්ෂු සංඝයා වහන්සේට ගුණස්ස බෞද්ධයන්ට ධර්මානුශාසනාවක් කළා වනේ මා පිළිවම් පාන්ද කියලා සමාපatti සමයදුණා. අරියත් පල සමාපatti සමයදුණා. මම නිරෝගී අතිශයම ශක්තිමත් රූප කලාප අපේ සිතේ තේනම රූප පොදුවන සිත් 75ක් මේ පොදුවේ ගන්නවා නම් රූප පොදුවන සිත් 75ක් තියෙන. ඒ කියන්නේ දෙපස් ඥාන 10යි මනෝ ධාතු 3යි ඇර ඉතිරි සිත් 75න්ම රූප පොදිනවා. ඒ රූප පොදුවන සිත් අතරේ මේ අරිහත් ඵල චිත්තේ සමාන නිරෝගී රූපයන් උපදවන වෙනසිතක් නැහැ. ඒක නිසා අර බිහෙත් ඖෂධයට වඩා අර අත්තල සමාපත්තියේ බහුල කෙරීමෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේට සානියත ලැබුණා. එදා විහාරයේ පිටිපැත්තේ රැඳලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දි උණු පන්තිකක් පහසුවේ. අනේ ස්වාමීනි මට දිසා විදිසා තේරුම් ගන්න බැරි තරම් මගේ හිත වික්ෂිප්ත වුණා. අනේ ස්වාමීනි දැන් මට ස්වල්ප අස්ව සිල්ලක් වුණා. භාග්‍යතුන් වහන්සේට සානියපාතට හැදිච්ච ගැන් නෑ ආනන්ද අද පින්නම් පානේ නෑ මම. සමහා සංඝයාත කියේතු උපදෙස් තියෙනවා කියලා උන්වහන්සේ උණුතන් පහසෙලා දාසෝයයට පත් වුණා. දේවෝ ගමේ කැමතිතාක් වාසය කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය අපි යමු සාපාල චෛත්‍යයට. මේ සාපාල චෛත්‍යයට වැඩියා. සාපාල චෛත්‍යයට වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආසනයක් පනවා දුන්න. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සතර ඍද්ධි පාද ගැන විශේෂ දේශනාවක් පැවැත්වුවා. ආනන්දය යම් කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍද්ධි පාද හතර භාවිත ස්වභාවිත කරන ලද නම් කල්පයාකාරයේ කල්පාවශේෂයක් හරි ජීවත් වෙන්න පුළුවන්. කල්පය කියන්නේ ඒ කාලේ පරම ආසාරුදු 100, කල්පාවශේෂ කියන්නේ 120. ආනන්දය තථාගතයන් වහන්සේ විසින් සතර ඍද්ධි පාද ධර්ම භාවිත ස්වභාවිත කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ කැමතිනම් ආයුෂ් කල්පේ හෝ ආයුෂ් කල්පාවශේෂයක් හෝ ජීවත් වෙන්න පුළුවන්. තුන් වාරයක් මේ ප්‍රකාශ කළා. තුන් වාරයේම ආනන්ද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න බැරි වුණා. උන්වහන්සේගේ සිත විසිරී ගියා. ආරාධනා කරන්න තියෙලම සිටියේ නැහැ. මාරාවර්තය. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය දැන් එනම් සුදුසු තැනකට යන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ හේනතෙක් මානේ ගහක් මුලට වැඩලා වාඩි වුණා. ඒ අතරත වසවත දී පුත්‍රයාත් ආවනේ. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ උභාසේදා බුදු වෙන දවසේ කිව්වනේ මම ධර්ම පිරිනුවම් පාන්නේ නැහැ. මට භික්ෂු සංඝයා වහන්සේ වික්ත ප්‍රතිබල ධර්මදර විනයදර සාසනීය ජනයන් සමර්ථ භික්ෂු පිරිසක් ඇති වෙනතුරු මම පිරිනුවම් පාන්නේ නැහැ. දැන් අද ඔක්කොම සම්පූර්ණයිනේ. දැන් පින්නම් පාන. ඒ වගේම ඔබ වහන්සේ කිව්වා නේද භික්ෂුනි සංඝයා උපාසක පිරිස උපාදිස වික්ත විසරද ධර්මදර විනයදර ප්‍රතිපත්ති ගරුක බුදු සසුන දිවට පවත්වන්න සමර්ථය පහළ වෙනතුරු මම පින්නම් පානේ නැහැ කියලා දා කිව්වනේ. දැන් මේ සියල්ල සම්පූර්ණයිනේ. එනිසා පින්නම් පාන. මෙන්න ආරාධන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා වසවත් විය පුත්‍රය ඔබේ ආරාධනයේ මට කමක් නැහැ. මම දැන් නුඹව දවසකින් පිරිනිවෙනවා. තව තුන් මාසයක් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ දින 90යි. ඔබ අල්පෝත්සවය වෙන්න කියලා මාර්යා පිටත් කෙරුවා. ඒ අවස්ථාවේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සතෝ සම්පජානකාරීව ආය සංස්කාර අත්හැරිය. මොනවද ආය සංස්කාර අත්හැරිය කියන්නේ? අද පටන් ඉදිරි කාලයේදී අරියහත්ල සමාපත්තියේ සමාදින්නේ නැත කියන අදිෂ්ඨානය. යම් මේකින් අරියහත්ල සමාපත්තියේ සමාදි හිටියා නම් තව අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. පරමාස අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. අරියත්තල සමාපත්තිය අත්තරේම නිසායි දවස් 90කට ජීවිත කාල සීමාව සීමිත උනේ. අවසාස්කාර සීමිත උනේ අරියත්තල සමාපත්තිය සමාදෙන්නේ නැහැ කියන මේ අදිෂ්ඨාන නිසායි. ඒ වෙලාවේ මහා පොළොව කම්පා වුණා. දසදහසක් සත්වලම කම්පා වුණා. බිහිසුණු අකුණු පිපුරුණා. ඉතාමත්ම බිහිසුණු දේවා සිද්ධ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පැටිගත්තා. වාමාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගන්දලා කිව්වා, අනේ ස්වාමීනි, මා ගියකරු භූමි සම්පාල, එවාගේ මා ගියකරු ගෝසණිය ගෝසාල ඇතුළේ මොකද ස්වාමීනි මේ පොළොව කම්පා වුනේ? ආනන්දය, පොළොව කම්පා වන කරුණු අටක් තියෙනවානේ. මේ මහා පොළොව රැඳී තියෙන්නේ ජලය උඩ, ජලය රැඳී තියෙන්නේ වාතය උඩ. ඒ වාතය කැළඹීමෙන් ජලයක්, ජලය කැළඹීමෙන් පොළොවක් හිතෙනවා, නැත්නම් කම්පණය වෙනවා. මේක කාරණය. ඉර්ධි සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් හරි දෙවියන් බ්‍රාහ්මණයන් හරි ආපෝකසනේ සමාපත්තියේ සමයදිලා මේ මහා පෘථුවේ ජලය මත පිට සාවෙන්න හරිනේ පොළොව කම්පා කරන මේ දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණේ පස්චිම භවයක බෝසතාණන් වහන්සේ නමක් සතෝ සම්පජාන කාර්යයේ මෞකස ප්‍රතිසන්දි ගැනීමදී පොළොව කම්පා වෙනවා. සතෝ සම්පජාන කාර්යය මෞකසෙන් දී වෙන දවසේ පොළොව කම්පා වෙනවා. ලෝතුරා බුදු වෙන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ධම්සක් දේශන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආයසස්කාර අත්තරින දවසේ මහා පොළොව කම්පා වෙනවා. පිරිනිවන් පාවදාන දවසේ මහා පොළොව කම්පා වෙනවා. ආනන්දය, මෙන්න මේ කාරණා අටයි පෘථිවි කම්පණය සඳහා සිද්ධ වෙන්නේ හේතු අට. ආනන්දය, මේ ලෝක ධාතුවේ තියෙනවා අභිභායතන කියලා කරුණු අටක්. අභිභායතන මේවා විස්තර කරන්න කාලේ මදි වෙන්න පුළුවන්. ලාංඡනීය වශයෙන් අපි මතක තබා ගන්න ඕන. ඒ කියන්නේ ඥානෝත්තරික යෝගාවචරයක්. නුවණින් වැඩි යෝගාවචරයක් තමන්ගේ ශරීරයේ තේසා ලෝමා ආදී කොට්ටාසයක් කසින භාවනාව වශයෙන් හරවනවා. කසින භාවනාව වශයෙන් හරවලා බාහිර අරමුණකින් ප්‍රතිබාධ නිමිත් උපදවාගෙන උඩා ඕදාරමුණේදී ඥාන ලැබරෝ. ඒකට කියනවා අජ්ජත්තං රූපසඤ්ඤේ ඒකෝ බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවන්න දුබ්බන්නානි. මෙන්න පළවෙනි අභිභායතෙන. ඒ කියන්නේ තමාගේ ශරීරයේ කසින භාවනාවක් කළා. බාහිර අරමුණකින් ප්‍රතිබාධ නිමිත් ලැබුවා. ඒ තිතාම කුඩා, තාම කුඩා කනානනේ තරම් කුඩා ප්‍රතිබාධ නිමිත් නම ඥාන ලැබෙනවා. එවැනිම තමාගේ ශරීරයේ භාවනා පටන්ගෙන බාහිර අරමුණකින් ප්‍රතිභාග නිමිත්ත ලබා ගන්නවා. විශාල අරමුණක්, විශාල අරමුණකින් විශාල ප්‍රතිභාග නිමිත්තකින් ඥාන ලැබෙනවා. මේක දෙවැන්නයි. තව කෙනෙක් බාහිර අරමුණකම කසින භාවනා වදලා බාහිර කසින නිමිත්තකින් ඥාන උපදවා ගන්නවා කුඩාම කුඩා අරමුණකින්. හතරවැන්න බාහිර අරමුණකින් ඥාන මේ ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන මහත් අරමුණක් නිමිති කරගෙන ඥාන උපදවා ගන්නවා. මෙතන හතරයි. එවැගේම නිල් පාට, අතිශයින්ම නිල් පාට අරමුණේදී නිල කසිනිය වඩා ධ්‍යාන ලැබනවා. මේක පහ. කහම කහ පාට, දිවිසෙන කහ පාට අරමුණේ ධ්‍යාන ලැබනවා. එක හය වෙන්නේ. එවැගේම සතුම රතු පාට, අතිශයින් දිලිසෙන රතු පාට අරමුණේ ධ්‍යාන උපදවනවා. මේක හත් වෙන්නේ. එවැගේම සුදුම සුදු පාට, දිලිසෙන සුදු පාටක් නිමිති කරගෙන ධ්‍යාන උපදවනවා. මේක අට වෙන්නේ. මේ වාතකින අභිභායතනාට ආනන්දේ තථාගතයන් වහන්සේවා සුභාවිත සුභාවිත කළා කියලා. ඒ වගේ ආනන්දේ විමෝක්ෂාට දෙත් ලෝකේ තියෙනවා. මොනවද මේ විමෝක්ෂ කියලා කියන්නේ? විමෝක්ෂ කියලා කියන්නේ අර වගේම ධ්‍යාන ලබන ක්‍රමාටක්. සමාජයේම ශරීරයේ කසින වදලා ධ්‍යාන උපදවන. බාහිර අරමුණේ කසින වදලා ධ්‍යාන උපදවන. සුබ පරම අරමුණේ ධ්‍යාන උපදවනවා. ආකාසානං චයතනෙ විඤ්ඤාණං චයතනෙ ආකින්චඤ්ඤාතනෙ මේ සංඥා නා සංඥාතනෙ කියන සමාපත්තිය හතරක් උපදවනවා. සංඥා වේදේත නිරෝධේ කියන නිරෝධ සමාපත්තිය සමාදිනවා. මේ අටට කියනවා විමෝක්ෂාට. මේවා තථාගතයන් වහන්සේ පුරුදු කළා කියන. එවැනිම ආනන්දය තථාගතයන් වහන්සේ මේ ඉරිදිපා ධර්මයන් මනෙන් භාවිත ස්වභාවිත කරලා තියෙන බැවින් කැමතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පාවශේෂයක් ජීවත් වෙනවා. නමුත් අද තථාගතයන් වහන්සේ සින්වන් තෑමට ආසස්කාර අත්හැරියා කියන එක ප්‍රකාශ කරනවා. ගෞතම නිග්‍රෝධයේදී එවාගෙම සීතලනේදී තපෝදාරාමේදී ඉසිගල ඉසිගිලි පාර්ශවයේදී එවාගෙම සප්පසන්දිත සබ්බාරයේදී තවත් මේ වාගේ රජගහනුවර තියෙන විශාල ප්‍රසිද්ධ ඥානස්ථානෝදි මාමේ බව ප්‍රකාශ කළා තියෙනවා. මේ වාගේම මේ විශාල මහනුවර උදේමේ චෛත්‍ය, තාපාල චෛත්‍ය, උදේමේ චෛත්‍ය, ගෝතමක චෛත්‍ය, සත්තම්බ චෛත්‍ය, බහුපුත්‍රක චෛත්‍ය, සාරන්දද චෛත්‍ය, මේකේන තාපාල චෛත්‍ය මේවා ස්ථානවලදී මම මේ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඔබට එදා තේරුම් ගන්න බැරි වුණා. දැන් ඉතින් මා වමාරපු දෙයක් නැවත වළඳන්නේ නැති නිසා මේ ආරාධනයේ මත පිළිගත නොහැකි වෙනවා කියන එක පහදා දුන්න කොට උන්වහන්සේ අඬන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ වදාළ ආනන්දය හේතුයෙන් හටගත් සියලු සංකත ධර්මයන් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධර්මයි වාය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි නේද? අල්ලතෝ කිව්වා නේද? සබ්බේ හිමේ පියේ හිමනාපේ නානා භාවෝ විනා භාවෝ කියලා. දැන් අඳන්න එපා. ඔබ යන්දාසක භාවනා පටන් ගන්න ඔබට එක මාසණයේදී අරිහත්යේ සාක්ෂාත් වෙනවා කියලා හිත සැනසුවා. සාගතුනාසේ ඒ අවස්ථාවේදී මහවණ කූටාගාර ශාලාවට වැඩම කරවලා මහා සංඝ රත්නයේ තිසිතුරු ධර්ම දේශනාවක් වදාළා. මේ සිදුරු ධර්ම දේශනාවේ අගතතුන් වාසේ අනුශාසනාවක් කළා. පරිපක්ඛෝ වයෝමයං පරිත්තම්මම ජීවිතං ආයවෝ ගමිස්සාමි කතම් මේ සරණමත්තුනෝ. මගේ ආයස ජම්මූ කුරවා ගින් කියනවා. මට දැන් පිරිනුවන් තෑමට කාලයේ සමීප වේ තේනවා. මගේ පිහිටම හදාගත්තා. අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත. මන් අප්‍රමාද වේ සීල සම්පන්න වේ සමාධි භාවනා ලදව ප්‍රඥා ලදව තමන්ගේ සිත ආරක්ෂා කරගනිව් යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසතේ පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. යම් කෙනෙක් මේ බුදු සසුනේ මනා සිහිනුවණින් වීරිය වඩනවා නම් දුක් කෙලවර කිරීමෙන් ලැබෙන අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. නොමුන් වාසේ අනුශාසනා කරලා එදත් පහදා වදාලා හන්ද දානි විච්ඡේ ආමන්ත්‍රයමි වූ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. මානින්දං අන්තිම වාරත්තුපි අමතේ සංස්කාර නැතන වැලසනේ සුමෙයි. එනිසා අප්‍රමාදව ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා මානි මාස තුනක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනුවම් පානවා කියන එක පහදා දුන්නා. නැවත තථාගතයන් වහන්සේ ඒ මහවණ කූටාගාර ශාලාවෙන් පිටත් වෙලා තමන් වහන්සේ පාවානුවර බලා පිටත් වෙන්න සූදානම් වුණා. මේ යන ගමනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට ඒ තැන සීල සමාධි ප්‍රඥා ගැනම විසිතුරු ධර්ම දේශනා පැවැත්වුවා. එවාගෙම සතර සතිපට්ඨාන ගැන විශේෂ දේශනා පැවැත්වුවා. සතෝ සම්පජාන කියන පද දෙක ගැන විශේෂ දේශනා පැවැත්වුවා. එවාගෙම බුදු සසුනේ චිරස්ථිතියට පැමිණීම සඳහාම මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වැඩි යුතුය කියලා විශේෂ දේශනා පැවැත්වුවා. මෙම පළාත්තෙන් පාවානුවර චුල්ල කම්මාර පුත්‍ර තුමාගේ වෙනට වැඩි. එතුමා තාරංචේලා පසු දින දානෙට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේට අන්තිම දානෙ දෙන්න කල්ප ලක්ෂයක් මෙතුමා පෙරම් පුරා ගනාව කෙනෙක් සුජාතා සිටු දේවී වගේ. මෙතුමා සෝවාන් මාර්ගඵලාදී කෙනෙක්. පසු දින ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇසුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට කොයි විදිහේ ඖෂධීය දානයක් මන් සම්පාදනය කළ යුතුද? ආනන්ද ස්වාමීන් වහන්සේ ආයුර්වේද ගැන හොඳට දන්නවා. උන්වහන්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන ඖෂධීය ආහාරයක් සම්පාදනය කරන්න උපදෙස් දුන්නා. ඒකට කියන්නේ සූකර මද්දවය. සමහර කෙනා ලපටි ඌරන්ගේ මසක් කියලා. ඒ විදිහේ දෙයක් නෙවෙයි. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන සත්තාපීසාර රෝගීන්ට සත්‍රාය වෙන ඖෂධීය ආහාර විශේෂයක්. දෙමේ තුන්ද කරුණාර පුත්‍රයා මේ වෙනුවෙන් පෙරම් පුරාගෙන ආව කෙනෙකුගේ එතුමා මේක බොහොම ගෞරවයෙන් පිළිගෙන සූකර මද්දවේ සාහසසු දාන ලස්ස සම්පාදනය කළා. පසුදින දානෙත වැඩම කළ තථාගතයන් වහන්සේ තුන්ද කර්මාර පුත්‍රතුමාට පහදා දුන්න සූකර මද්දේ මත පමණක් පිළිගන්වන්නට ඉතුරු තිබුණොත් ඒවා කිසි කෙනෙකුට නොදේ පොළවේ වල දාන. වෙන කෙනෙකුට ඒක දිරවා ගන්න බෑ. මොකද අර බුදු වෙන දවසේදී මෙන්න දසදහසක්වල දිව්‍ය ලෝකවල දෙවි දේවතාවෝ දිව්‍ය අමෘතය මේ දානෙට එක්කාසු කරලා තියෙනවා. කාටවත් දිරවන්න බෑ ලෝතුරා බුදුරජාණන් වහන්සේට හැර. සසු දාන වාක්‍යයේ සසු භික්ෂුන් වහන්සේලාට දන් දුන්නු. තුන් දානානුමෝදනා දේශනා කරලා එතනින් පිටත් වුණා ආනන්දේ අපි වැඩමු කුසිනාරා නුවරට. ඒ කුසිනාරා නුවරට වඩන ගමනේදී අවේදනාක් තරම් සිටි දුර ප්‍රමාණය 25 තැනක තරම් නවතින්නේ සිද්දන. මොකද බුදුරජාණන් වහන්සේගේ රෝගේ උස්සන්න වුණා. ඇත්තට සමහර කෙනෙක් කියන සූකර මද්දනේ ගත්ත නිසා රෝගේ උස්සන්නුනේ කියලා. ඒක නෙමේ සත්‍යතාවය. ඒක අනිවාර්යයෙන් සිදුවෙන රෝග සමුත්ථානයක්. දාසේ දා රෝගාතුර වෙනවාමයි. උදාසේගේ අන්තිම රෝගයයි. ඒ සූකර මද්දනේ නිසා වේදනාව දරාගත හැකි වුණා ඖෂධීය ආහාරයක් නිසායි. ඉතින් මගෙන් මඟට උන්වහන්සේ හිරේක වෙලේ බොහොම අපහසුයෙන් සමාපatti සම නොවැදී පාගමනින් වැඩිය. ගහක් මුල වැඩි ඉඳගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දේ මට පිපාසයෙන් වතුර ටිකක් ගත්ගේ. තුන් වාරයක් දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරේ කිව්වා මෙතන කරත්ත 500ක් ගියා කුඩා දොළපාරයි වතුර ඔක්කොම මැඩේලා. තුන්වෙනි වාරේ කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍ර ආරං ගියාම මැලේ පාටට වතුර පෑදුණා. නැනි පාටට වතුර පෑදුනා ඒක භාග්‍යතුන් වහන්සේ වැළඳි. එතෙන්දීම ආවා පුක්කුස කියන මේ මල්ල රාජ පුත්‍රයෙක්. එතුමා බොහොම විශාල ධනවත් කෙනෙක් පාවා නුවර වාසී. මෙතුමා බුදුරජාණන් වහන්සේ දැකලා ඇවිල්ලා වැන්නා. "කියා හිටියා ස්වාමීනි මං ආලාර කාලාම තුමාගේ ශ්‍රාවකෙක් දායකෙක්." එතුමා දවසක් පාරයිනේ සමාපත්තියෙන් හිටියා. කරත්ත 500ක් ළඟින් ගියා. පස්සෙන්ම ගියේ මම වැඳලාසුවා ස්වාමීනි මෙතනින් කරත්ත 500ක් ගියා. දැක්කද නැහැ? දැක්කේ නැහැ. සද්දය වුණාද? නැහැ. හිනාදනේ තියද? නැහැ. හොඳ අවදිමින් හිටියේ. තෝට ඒ ශාන්ත සමාපත්තිය ගැන අහලා එතුමා පැහැදුනා. බුදුරජාණන් වහන්සේ අදාලා කුක්කුසය මම කියන්නේ ඊට වඩා ගැඹුරු ශාන්ත සමාපත්තිය. තථාගතයන් වහන්සේ දවසක් ආත්මාවේ මේ පිදුරු ගේක වැඩ ඉන්න වෙලාවේ බුසාගාරකේන කුටියේ වැඩ ඉන්න වෙලාවේ උනාසේ නිරෝධයේ සමවැදී හිටියා. විශාල වර්ෂාවක් ධාරාලේ පාත වැහිලා අකුණු පුපුරලා සහෝදර ගොවියෝ දෙන්නෙක් නැතුණා. ගවයන් හතර දෙනෙක් මැරුණා. විශාල ජනතාවක් එක්කාස වෙලා ඉන්නකොට උන්වහන්සේ සමාප්‍රාප්තින් නැගිට්ට කෙනෙක් ඇවිල්ලා ඇවා තථාගතයන් වහන්සේ ඔබවහන්සේ දන්නේ මේ සිද්ධිය? නෑ මම දන්නේ නෑ. ඔබවහන්සේට ඇහුනේ නැද්ද? නෑ ඇහුනේ නෑ. ඔබවහන්සේ නිදාගන්නේ තියාද? නෑ. අපෝයි පුදුම නේද? මෙච්චර පුදුම දෙයක්. අකුණු පුපුරමින් අහි වැහැලා මිනිසුන් මැරිලා සාරකම් මැරිලා මෙච්චර ජනතාවක් සන්නිපාත වෙලා ගෝතාව උන්වහන්සේට ඇහුනේ නෑ. මේ කාලෙකට පුක්කුස මල්ල රාජ පුත්‍රයා කිව්වා ස්වාමීනි එදා ආලාර කාලාමතුමාගේ කෙරේ ඇති මගේ ශ්‍රද්ධාවද හුළඟේ පාසල් අරිනවා මට ඊට වඩා ලොකු ප්‍රසාදයක් අද ඇති වුණා කියලා ඉතාම දිලිසෙන සංවම් පාතින් දිලිසෙන වස්ත්‍ර යොමුයක් තථාගතයන් වහන්සේට පිළිගැන. භාග්‍යතුන් වහන්සේ එකක් බාර ගත්තා එකක් ආනන්ද ස්වාමීන් වහන්සේට බාර ගන්න කිව්වා. මේක ආනන්ද ස්වාමීන් වහන්සේ එතුමා වැඳලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේටම පෙරෙව්වා. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දේහය ඉබේම දිලිසෙන්න දඩලෙන්න ගත්තා. ඉන්හා කකුදා නන්දියේදී තථාගතයන් වහන්සේ තැන්පහසු වුණා. තැන්පහසු වෙලා නැවතත් අර ඉතාමත්ම ප්‍රභාසර වූ කීවර යොග්මේ දරාගෙන වාසයේ උපවත්තන ශාල වනෝද්‍යානයට වැඩි. යමක ශාල ආභ්‍යන්තරය ආසනයක් පනවන්න නියම කළ බුදුරජාණන් වහන්සේ. එතෙන්දීන් වහන්සේ දකුණු ඇලයේ සැතපුණා උත්තර සීසකව උතුරු දිශාවට හිස දාලා බටහිරට මුහුණ දාලා දකුණට සිරිපතුල් දාලා සිහියෙන් උන්වහන්සේ සැතපුණා. මේ ලෝකල ආනන්දේ මේ මුළු මහත් නගර වාසීන් රජදරුවන් කියන්නේ අද අලුයම් කාලේ තථාගතයන් වහන්සේ පිරිනිවෙන බව. ඒ විදිහටම දැනුම් දුන්නාම සියලුම දෙනා හඳාගෙන වැළපි වැළපි ආවසතාගතයන් වහන්සේට වදී. රාත්‍රියේ පූර්ව යාමේ ජීවන තුරු ඒ රටවාසී ජනතාවලව වැන්දේව්. ඊළඟට අහස පුරා දෙවි දේවතාවෝ පරසත් මදාරාමා දිව්‍ය සුගන්ධ දිව්‍ය සුණු විසිරෙව්. ධනක් පමණ ගෙලවතක් තරම් මල් ගොඩවල් ගොඩ වුණා. උන්වහන්සේ වදාළ මෙතිකින් සතාගතයන් වහන්සේට සත්කාර කළා වෙන්නේ නැහැ. සත්කාර කළා වෙන්නේ නම් ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමෙන් කියලා විසිරු දේශනාවක් වදාළා. ඒ රාත්‍රී කාලයේ අප්‍රමාණ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ දසදාසස්වත් වලින්ා වඳින්න පුදන්. උපමාන ස්වාමීන් වහන්සේටත් එතනින් ඉවත් වෙන්න සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ දාන. ඒ අතරත සුභද්‍ර කියලා පරිද්දාජක තුනේ බුදුරජාණන් වහන්සේගෙන් යමක් දැනගන්න ආ. ආනන්ද ස්වාමීන් වහන්සේ පාපියද්දී තථාගතයන් වහන්සේ අවසර දුන්න ඉන්නේ කියන්නේ. එතුමාට ආර්ය අෂ්ටායක මාර්ගය ගැන විසිතුරු ධර්ම දේශනාවක් වදාලා ඒ මොහොතේම පැවිදි වුණා. ඒ මොහොතේම ගහකුලට වෙලා සව් කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. ඒ තමයි සත්‍යම අන්තිම රහතන් වහන්සේ. ඉතින් අනුයම් වෙනතුරු භික්ෂු සංඝයා වහන්සේ අමතලා උන්වහන්සේ විසිතුරු දේශනාවන් පැවැත්වුවා. වේලාසනින් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැළපුණා තථාගතයන් වහන්සේ පිළිනුනාව මා කාගෙන්ද භාවනා කමටහන් ගන්න. භාග්‍යතුන් වහන්සේ කැඳවලා උපදෙස් දුන්න ආනන්දේ ශෝක වෙන්න වැඩක් නැහැ. ඔබ අවංකවම හදවතින් තථාගතයන් වහන්සේට මෙතෙක් කල නිත්‍ය උපස්ථායක දුරේ දැරුවා. ඔබ යම් දාසක භාවනාවට යෙදෙන්න එදාම වහාම අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න. ඉතින් ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතාදාගෙන එනේන හැමදෙනාගේ හිත හැදමින් මේ විදිහට අලුයම් කාලයට පැමිණ. අලුයම අවස්ථාවේදී තුන් වාරයක් විසු සංඝයා වහන්සේගෙන් එහෙම මහණෙනි බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන ආදි මාර්ග ප්‍රතිපත්ති ගැන ආදි සැකයක් සාංකාවක් ඉති කියනෝ නම් මගෙන් අහන්න. මේ මත් යහන් ලැබෙන්නේ තුන් වාරයක්ම විමසුවා තුන් වාරේ නිහඬ වුණා. එතන හිටියේ වැඩිහිටි ඉස්තවරයන් වහන්සේ රහත් නවක ඉස්තවරයන් වහන්සේ සෝවාන්. උදාසී අන්තිමතර හන්ද දාන දිච්චවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේති කියන මේ අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඉන් අනතුරුව ප්‍රථම ඥානයේ පටන් ඉහළ ඥානය දක්වා අනුපිළිවෙලින් සමයදුනා. නැත ප්‍රතිලෝම වාසේ මේ මනෝ ප්‍රතිලෝම ආදි වාසේ සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමයදුනා. නිරෝධයට සමයදුනා. අන්තිමේ නැත ප්‍රථම ඥානයේ පටන් චතුර්ථ ඥානයටපත් වෙලා චතුර්ථ ඥානයේ සිටින් නැගිටින කොටම මෛත්‍රී පූර්ව භාග සෝමනස්සසගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කියන පටිසන්ධි ගන්නා ලද විපාකසිතා සමාන අන්තිම චුති චිත්තේ පහළුණා. ඒ චිත්තය දුප්පා දක්ෂණේ තිතික්ෂණේ බංගක්ෂණ අවස්ථා තුනද පත් වෙනකොට දස දහසක් ලෝක ධාතු කම්පායද්ද පිරිනම් පවදාලා. මේ අවස්ථාවේදී සාම්පති බ්‍රහ්ම රාජයා ගෞරව සම්ප්‍රයුක්ත රැඳගෙන ධාතාවක් කියුවා. සබ්බේ රජද ධාතාවක් කියුවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ධාතා දෙකක් ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේද ධාතාවක් වදාළා. මේ වාර සංවේග ප්‍රකාශක ධාතා. අනුත්තිකා ප්‍රතිසංයුක්ත ධාතා. ඒවා ප්‍රකාශ කරන්න මම කාලය ගන්නේ නැහැ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ අර නැවත කුසිනාරා නුවර වාසීන්ට පණිවිඩ දුන්න රජමැතිය මෙත්‍යාදීන්ට තථාගතයන් වහන්සේ පිරිනෝන දැන් ඉතින් ආදාන කටයුතු සංවිධානය කරා. කල්යතුම ආනන්ද ස්වාමීන් වහන්සේ ආගෙන තිබුණ තථාගත ශ්‍රී දේහයට පිළිපැදිය යුතු ඇති. ඒ විදිහටම මේ කුසිනාරා නුවරන්ට උපදෙස් දුන්නා. අන්තිමේ දවස් 7ක් ගියා තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජෝපහාර පවත්වන්න. හත්වෙනි දවසේදී 120 වෙනක් දිග පළල උස ඇත සීලම සුවඳවත් වූදේ සහිතව හඳුන් දරසායට නංවල ආදාන කරන්න සූදානම් වෙනකොට දෙවියෝ දුන්නේ නැහැ. සියලු විස්තර අහලා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ නිතරු බලා සිටියා. මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ පාවානුවර සිට 500ක් සංඝ පිරිස සමඟ වැඩියා. තුන් වාරයක් චිතකේ වටේ දොහොත් නගාගෙන ප්‍රදක්ෂිණා කළා පිරිවරත්. මේ පැත්තේ ශ්‍රීපතුල තියෙන්නේ කියලා ගාථා තුනක් කියලා වඳිනකොටම මේ පාදය මේ දරසයන් පිටට වැඩි. ශ්‍රී පාදයේ දෝතින් අල්ලගෙන නලල කියලා වැන්නේ. සීලම භික්ෂු පිරිස වැන්දා මනුෂ්‍යෝද සීල දෙනා වන්දනකම් එසේ අල්ලගනි උදාහසේ ශ්‍රී පාදේ අත්තරින තන මකුල දලක් ගිනි ගත්තා වගේ ඉබේම මේ දර්ශය ගැලුනේ. ඉතින් අන්තිමේදී ආදාන සඳහා ආස පුරාම වර්ෂා පතනෙන්නේ නැත්තම් සුවඳ ජල ධාරා පතිත වීමෙන් මේ දර්ශය දෙවුනේ. දෙවියනේ ආදාන වෙනද තත්පරයක් ගියේ නැහැ. අන්තිමේදී සුවඳ තැන් කලකට දහස් ගණන් වක් කරද දර්ශයය දිවලා මේ දේහේ රන් දෙන ඉරිකලයට ගත්තාම මෙච්චර දෙතිසක් මහා කොට්ටාස මාත්‍රයට පත් වෙලා සියලු දෙනාම හදාගෙන වැළපුණා. ඉතින් මේ අවස්ථාව ආරංචි වෙලා සදදරෝ අත පිරිසක් වරින් වර ඇවිල්ලා තම තමන්ට ධාතු කොටස් ඉන්නේ. අන්තිමේ ද්‍රෝණ බ්‍රාහ්මණතුමා ගාථා 500ක් කියලා සදදරුවන් නිස්සද්ද කරලා යුද්ධ කරන්න දෙන්න නොදී සියලු දෙනා සමාදානයේ පිහිටුවලා එතුමා විසින්ම ධාතු බෙදා දෙනු ලැබුණා. ඒ ධාතුන් වහන්සේලා දමදෝතනේ සතවල් අතක නලි දෙක බැගින් සම්පත් කරනු ලැබුණ දළදා වහන්සේ එක නමක් දෙව්ලොව එක නමක් නාලොව එක නමක් ගන්ධාර දේශ මේ තැන්වලට වැඩම කරනු ලැබුණ. එවාගේම සේසු නිය ධාතු කේශ ධාතු ලෝම ධාතු දන්ත ධාතු මේවා මුළුමහත් දසදහසක් වල දෙවි දේවතාවෝ තැන තැන ගෙනගිය. අන්තිමේදී ස්තූප 10ක් ඇති වුණා. ධාතුන් වහන්සේලා ස්තූප 8යි ඊළඟට තුම්බ ස්තූපේ කියලා මැන්න නැළිය තන්පත් කළ ස්තූපයයි ඊළඟට අංගාර චෛත්‍යයයි. මේ විදිහට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව අනාගතයේ අවුරුදු 5000ක් මුළුල්ලේ නොනැසී පවත්වමින් ජීවමාන බුදු කෙනෙකුන් වහන්සේමෙන් පිළිගනු පිණිස ධාතුන් වහන්සේලා විසිරී පැවැත්මට ලෝතුරා බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කළා. අන්තිම ගාථාවකින් දේශනා නිම කරනවා. දෙවින්ද නාගින්ද නරින්ද පූජිතං මනුෂ්‍යසෙත්තේ හිතේව පූජිතං සංවන්දත පංජලිකා භවිත්වා බුද්ධෝ හමේ කප්පසතේ දුල්ලභෝති. මේ ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ දෙවියන් විසින් දිව රාජයන් විසින් බ්‍රහ්මයන් විසින් බ්‍රහ්ම රාජයන් විසින් මනුෂ්‍යයන් විසින් මනුෂ්‍ය රජදරුවන් විසින් නාගයන් විසින් නාග රාජයන් විසින් දසදහසක් ලෝක ධාතු වාසී සැමදෙනා විසින් ගෞරව කරන ලද වඳින ලද පුදන ලද ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කෙරෙත්වා කියන එකයි ගාථා. එමක් නිසාද බුද්ධෝ හරේ කප්ප සතේ දුල්ලබෝ. බුදුරජාණන් වහන්සේ කල්ප කෝටි ගණනාවකින් දුර්ලභයි. කල්ප අසංඛ්‍ය ගණනකින් දුර්ලභයි. එනිසා උන්වහන්සේට කරන නමස්කාරයෙන් නම් උන්වහන්සේ දේශනා කොට වදාළ සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන හතර ඉන්ද්‍රිපාද හතර ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ බොජ්ජංග ධර්ම හත මාර්ගාංග හත මේවා වඩමින් සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් උදාසේ ගමන් කළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නම් වූ මැදුම් පිළිවෙතේ ගමන් කරමින් උදාසේගේ දේශනානුසාරයෙන් දුක්ඛේ සමුදය නිරෝධේ මතුරානි සත්‍ය අවබෝධ කර ගැනීම ජාත්‍යන්තර සංසාර දුක් තරණය කොට ලැබෙන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි උදාසේට කළ යුතු නමස්කාරය. මේ දීර්ඝ දේශනාව පිටාමකට හැඳින්වීමක් මෙතකින් සිද්ධ කෙලේ. දැන් වෙලා විකුත් වී ගියා. පින්නතුන්ගේ බෝධි පූජා කටයුතු සම්ප්‍රාප්ත වී ඇති. මෙතේ කියලා මේ දහම් කතාවකට අර කරිත කතාවක් සම්බන්ධව අහංකම් දෙනවා වගේ සාවධානව සවන් දීගෙන සිටියේ. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේ පිළිබඳ ධර්ම දේශනාව පැයකින් දෙකකින් නෙවෙයි මුළු දවසකින් ප්‍රකාශ කළත් නිමකරන්ට බැරි තරම් ධර්ම සම්භාරයක් සම්භාරයකින් යුක්තයි. අපි ආරාධනා කරනවා නැවත නැවත මේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව අහන්ත ලැබේවා අහන්ත දේශනා කරන්ට ලැබේවා. මේ ධර්මයේ තුලින් අපට බුද්ධ ජීවිතයේ උදාර අනුශාසනාවන් අනුගමනය කරමින් බුදු සසුන ආරක්ෂා කරගන්ට ලැබේවා කියන මේ ආරාධනේ ප්‍රාර්ථනා පිටපත් කරනවා. එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසියා සම්පන්නිය කල්පලාත්‍යාත්‍රි රූපාලමී දෙනේ බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජයකට ලෝකුරා බුදු වුණා. තමන් වහන්සේ අවුරුදු 45 මුල් නෙළවට අමාදහම් ලැබු ඇස්සේවා සුවිසිය සංකේය 60 කෝටි 50 ලක්ෂයක් පිරිස ජීවත් වෙන කාලයේ අමාම අනිවනට පැමිණේවා. අනාගතේ බලා සුදු බුදුරැස් නිදන දලදා ස්පර්ශ කරමින් සුවාසෝ දහසක් දහම් කම දේශනා කළා. තමන් වහන්සේ මෙසේ තුන් ලෝක ධාතුව බබළෝමේ වැඩ ඉඳලා දල්වන මිනිපානක් නිජාත්මෙන් ගිනි කඳක් නිජාත්මෙන් අනුසාධිතේස පරිනිර්වාණයෙන් පිරිනිව වුණා. මේ වාගේ සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුකයි, සියලු ධර්ම අනාත්මයි. බුදුපාතේ බුදු මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් දාන සීල භාවනාදී පිළිවෙත් මඟ අනුගමනය කරන අප සෑම දෙනාටත් මේ කරන සියලු කුසල් පාරමී බාතපත් වීමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ ගාම්භීර ධර්ම ස්වභාවයන් තත්වාකාරයෙන් අවබෝධ කරගන්න ලැබීමේ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ දිනීසනසේ වදාළ අජරාමර සාන්තාමා මහ නිවන් සුවක් වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගන්න. ධර්මානුශාසනා පැවැත්වු දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඔබ මේ සමන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනයේ